සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණා අනඤ්ඤ සරණා ධම්මදීපා ධම්ම සරණා අනඤ්ඤ සරණාති අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහ සංඝ රත්නයෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මේ පින්තුනුගේ නිවෙස්වල සිදු කෙරෙන ධර්ම චාරිකාමය වැඩසටහනෙහි අද දිනට නියමිත වැඩසටහන ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ ආචාර්ය ආනන්ද සෙනවිරත්න මහත්මයා ඒ වගේම ආචාර්ය දේහිණි සෙනවිරත්න නෝනා ඒ දෙපළගේ නිවසේහි සිදු කෙරෙන ධර්ම දේශනාවයි මේ අද සිදු කෙරෙන්නේ. පින්තුනි අද අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තෝරාගත්තේ අත්ථ දීප කියන සූත්‍රය. මේ පින්තුන්ට ඇතැම් විට අහල පුරුදු වචනයක් මේක අත්ථ දීප කියන පදය. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්තනිකායේහි ඇතුළත් සංයුත් අතරින් ස්කන්ධ සංයුත්තයටයි මේ කොටස අයිති වන්නේ සූත්‍රයයි දෙන කන්ද සංයුත්තයට. ස්කන්ධ නැත්තම් කන්ද සංයුත්තය කියලා කියන්නේ අපේ ජීවිතයේ සකස් වෙච්ච කොටස් පිළිබඳව විස්තර කෙරෙන සූත්‍ර ඇතුළත් කොටසට. අපේ ජීවිතය අපට මෙහෙම බාහිර රූපයක් පෙනුනට අපේ රූපය අපේ ජීවිතය සකස් වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ කොටස්වල එකතුවෙන්. මෙන්න මේ කොටස්වල ස්වභාවය මොකද්ද අපේ ජීවිතයට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක විස්තර වෙන සූත්‍ර ඇතුළත් කොටසට තමයි මේ සංයුත්තනිකායි කාන්ද සංයුත්තය කියලා කියන්නේ. ඒ කොටසෙහි ඇතුළත් සූත්‍ර අතුරින් අත්ථදීප සූත්‍රයයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. පින්තුනි මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ අපේ ජීවිතයට පිළිසරණක් රැකවරණයක් අපි සලසා ගන්නේ කොහොමද කියන එක. මේ පින්තුන් අපි හැමදෙනාම ජීවිතේ හුඟා දේවල් කරනවා ජීවිතය ආරක්ෂාවට කියලා නේද? අපි කුඩා කාලේ ඉඳන්ම ඉගෙන ගත්තා, විශ්වවිද්‍යාලෙ ගියා, රැකිරක්ෂා කළා, විදේශ ගත වුණා, ගේ දොර හැදුවා, දරුවෝ ඇති කරගත්තා, විවාහ වුණා. මේ හුඟා දේවල් අපි කරේ ජීවිතේ රැකවරණේ කියලා. පින්තුනේ මේ දේවල් වලින් යම් කිසි රැකවරණයක් ආරක්ෂාවක් අපට ලැබෙනවා. නමුත් ඒ රැකවරණය නියම සැබෑ රැකවරණයක් නෙවෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපට සැබෑ රැකවරණයක් දේශනා කළේ. නියම ආරක්ෂාව, නියම පිළිසරණ මොකද්ද අපේ ජීවිතේට කියන එක උන්වහන්සේ දේශනා කළා. බුදුහාමුදුරෝ ඉතාම දීර්ඝ කාලයක් සසර පාරමිතා පුරලා විශාල පරිශ්‍රමයකින් අවබෝධ කරගත්තු දහමක් තමයි අපට දේශනා කළේ. ඒ දේශනා කරපු දහම අවුරුදු 2600කට අධික කාලයක් ස්වාමින් වහන්සේලා ඉතාම ලොකු කැපවීමකින් මේක ආරක්ෂා කරගෙන ආවා. ඒ නිසා සාරාංශික කල්පලක්ෂයක අත්දැකීමක්, ඒ වගේම වසර 2600ක පරිශ්‍රමයක් තමයි අපට අද බුදුදහම කියලා කියන්නේ. ඇතැම් විට ඒක අපට පොතකින් අපි දැක්කට, ඇතැම් විට CD එකකට මුළු ත්‍රිපිටකයම ගත්තට, ඇතැම් විට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට මේ ත්‍රිපිටකයම ගන්න පුළුවන් ගත්තා. ඒක පිටුපස්සේ තියෙන්නේ බුදුහාමුදුරු කරපු කැපවීම. උන්වහන්සේ සසර ඇස් ඉස් මස්ලේ දන් දීලා කරපු පරිශ්‍රමයක ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කරගෙන ආපු පරිශ්‍රමයක ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ. දැන් අපි වාහනයක් දැක්කහම අපට හිතෙන්නේ ඒ වාහනයට අපි කරපු වියදම විතරයි අපට පේන්නේ නේ. ඒ වාහනය ඒ තත්ත්වයට එන්න වසර කීයක් නම් උත්සාහයක් දරලා තියෙනවද? ඒක ටිකෙන් ටික දිනු කරගෙන ආවිල තමයි අද අපට ඒ වාහනය අපේ අතට ලැබිලා තියෙන්නේ. පින්නතුනේ දහම කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ඒ නිසා ඒ ධම කියලා කියන්නේ අපේ ජීවිතයේ වටිනාම දේ බවට පත් වෙනවා අපි ධර්මය අහන්න. විශේෂිනු පින්නතුනේ අපේ ජීවිතයේ රැකවරණය කියලා අපි ජීවිතයට ආරක්ෂාව කියලා අපි මොනවද කරන්නේ කියලා පොඩ්ඩක් බලන්න වටිනවා. අපි ඉගෙන කියාගත්තා ඇගිහි පින්නතුනේ හැටියට ඔබ ආවාහ විවාහ වුණා, දරුව ලබා ගත්තා, ගේදර හැදුවා, මේ දේවල් අපි ජීවිතේ කරලා තියෙනවා. පින්නතුනි බලන්න මේ කරපු දේවල් වල ටිකෙන් ටික ඇතිවන ස්වභාවය. ඇතැම් විට දරුව පිළිබඳව අපි ලොකු විශ්වාසයක් තියලා කාලයක් කටයුතු කළා. දරුව උස්මහත් කළා, දරුවන්ට ඉගැන්නුවා. ඒ දරුවාම පින්නතුනි අපි විවාහ කරලා දීලා දරුවට වෙනම ජීවිතයක් ගත කරන අවස්ථාව දුන්නා. එතකොට දරුව අපෙන් ඉවත් වෙලා ගියා. ඒ වගේම අපේ ශරීරය අපි ආරක්ෂාවක් කියලා බොහෝ කලක් හිතාගෙන හිටියා. ඒ අපේ ශරීරය දැනටත් අපිට තියෙනවා. නමුත් පින්නතුනි ඒ ශරීරය ටිකෙන් ටික වියපත් වෙනවා, ලෙඩ දුක් වලටපත් වෙනවා ශරීර ස්වභාවයක. ඒ වගේ මෙහෙමපත් වෙන ශරීරය ටිකෙන් ටික වියපත් වෙලා ටිකෙන් ටික මරණය කරලා ලං වෙනවා. ඒක අපි දැනගෙන හිටියත් නොදැන හිටියත් ජීවිතයේ ස්වභාවයක. ඒ වගේම අපි ගියක් හදන අවුරුදු කීයක් නම් කැප වෙනවද? දැන් මේ ගේ හදන්න මේ දෙපළ අවුරුදු ගානක් ඉගෙන කියාගෙන මහන්සි වෙලා විශාල කැපවීමක් කළා තමයි මේ ගෙදර කියන එකක් නිර්මාණය කළේ. මේ ගෙදර අපට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා, අපට රැකවරණයක්, අපට අවුවට වැස්සට අපි ඉන්න ගෙදර. නමුත් බලන්න පින්තුනේ මේ ඉන්න ගෙදරින්ම අපි මේ ඉන්න ගෙදරින්ම කවදා හරි දවසක අපට ඇස් දෙක පියා ගන්න වෙනවා. මේ ඉන්න ගෙදරින්ම අපේ ශරීරය කවදා හරි දවසක අයින් කරනවා අපි කැමති වුණත් නොවුණත්. ඒක තමයි යථාර්ථය. ඒ වගේම අපේ ශරීරය අපට කියලා අපි අද හිතාගෙන ඉන්නවා. ඒ ශරීරයක් පින්නතුනේ කවදා හරි දවසක අපි අත්හරිනවා. ඒ අත්හැරපු දවසට අපට මේක පාලනය කරන්න බැරි වෙනවා. පින්නතුනේ බලන්න අපි ජීවිතයේ සැබෑ රැකවරණය කියලා වසර ගාණක් කරපු කැපවීමක අවසාන ප්‍රතිඵලයේ ස්වභාවය. මෙන්න මෙවැනි ලෝකයකට තමයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. ඒ ධර්මයෙන් අපට දේශනා කරනවා ජීවිතයේ වඩාත්ම අර්ථය මොකද්ද කියන එක. ඒක ඒ දහම ජීවිතයේ අන්තිම කාලේ මරණාසන්න මොහොතේ පිළිපැදලා පරලෝක සුගතිගාමි වෙන්න තියෙන දහමක් විතරක් නෙවෙයි. මේ දහම කියලා කියන්නේ පින්නතුනි ඒ දහම අපි අහන්න ශ්‍රවණය කරන්න ආරම්භ කරපු මොහොතේ පටන්ම, ඒ දහම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරන මොහොතේ පටන්ම මේ දහමෙහි සාන්දෘෂ්ටික බව නැත්තම් දහමෙහි ප්‍රතිඵල මේ ජීවිතයේදීම අපට පේනවා. ඒ වගේ මේ දහම අකාලික දහමක්, ඒ දහම කල් නොයවා ප්‍රතිඵල ලැබෙන දහමක්. ඒ දහමෙහි ප්‍රතිඵල අපේ ජීවිතේ පේන ගන්නවා. එතකොට පින්නතුනි ඒ පේන්න අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මොකද අපේ ජීවිතවල සිදුවෙන ප්‍රධාන වෙනස අපේ හිතටෙන දුක් පීඩා ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේ මේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න වෙනත් බාහිර කෙනෙකුට අපේ හිතට දුක් පීඩා ඇති කරන තියෙන අවස්ථා ටිකෙන් ටික අඩු වෙනවා. අද අපි සතුටු වෙන්නේ බොහෝ විට බාහිර දේවල් ටික ලස්සනට තියෙනකොට විතරයි. බාහිර රූප ලස්සනට තියෙනකොට, බාහිරින් එන ශබ්ද ලස්සනට තියෙනකොට, අපි කන ආහාරය රසවත් වෙනකොට, අපි ලබන ස්පර්ශය, අපි ලබන සුවඳ යහපත් දෙයක් හොඳ දෙයක් වෙනකොට විතරයි අද අපි සතුටු වෙන්නේ. ඒ දෙම වෙනස් වුණොත් කොහොමද? මේ රූපය වෙනස් වුණොත් අපට පේන රූපය අපි අකමැති රූපයක් බවට පත් වෙච්ච ගමම්ම, අපි ආන සද්දය අකමැති සද්දය බවට පත් වෙච්ච ගමම්ම අපේ හිතේ තියෙන මේ සතුට නැති වෙනවා. පිනතුනි බුදුහාමුදුරන්ගේ ධහම කියලා කියන්නේ බාහිර රූප ශබ්ද ටික ලක්ෂණට තියෙනකොට සතුටෙන් ඉන්නවා, ඒවා වෙනස් වෙනකොටත් තමන්ගේ හිතට දුක් පීඩා ඇති නොවන විදිහේ මානසිකත්වයක් අපට මේ ධහම තුලින් ලැබෙනවා. මෙන්න මේක තමයි පිළිසරණ කියලා කියන්නේ. අත්ත දීපා ධම්ම දීපා කියන වචන දෙකක් මේ සූත්‍රයෙන් කියනවා. අත්ත දීපා කියලා කියන්නේ පින්නතුනි අපේ සිත අපේ පිළිසරණ කර ගැනීම. ධම්මදීපා කියලා කියන්නේ ධර්මයේ පිළිසරණක් කර ගැනීම. කොහොමද අපි අපේ සිත තමන්ට පිළිසරණක් කරගන්නේ? කොහොමද ධර්මයේ පිළිසරණක් කරගන්නේ? සරණ යන්නේ කොහොමද? අපි බොහෝ විට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම මොකක්ද ඇත්තටම? බුදුහාමුදුරුවෝ සරණ යනවා කියන මොහොතකද? බුදුහාමුදුරුවෝ සරණ යනවා කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ අවබෝධය, සම්මා සම්බුද්ධත්වය අපි හදවතින්ම පිළිගන්න ස්වභාවයට යනවා. ඒකයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. නැත්තම් බුදුහාමුදුරන් ළඟ එකට වාසය කරත් බුදුන් සරණ ගියා වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වාසය කරපු පන්සල එකට වාසය කර දේවදත්ත හාමුදුරුවෝ. ඇත්තටම නියම බුදුන් සරණ ගියාද? බුදුන් සරණ ගියේ නැහැ. ධර්මයේ සරණ යනවා කියලා කියන්නේ අපි මොකද්ද? අපේ ගෙදර බණ පොත් පිටිකක් තියාගැනීමද? ලස්සනට කබඩේ එක. පින්නතුනි ධර්මයේ සරණ යනවා කියලා කියන්නේ ඒ දහම් පොත්පත්වල තියෙන කරුණෝ අපේ ජීවිතය ඇතුළට එන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි ධර්මයේ සරණ ගියා වෙන්නේ. නැත්තම් කොච්චර ත්‍රිපිටකේ අටුවා ටික ගෙදර ලස්සනට කබඩවල තිබ්බත් දහම් සරණ ගියා වෙන්නේ නැහැ. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි කියනවා. මොකද්ද අපි සංඝං සරණං ගච්ඡාමි කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ? සංඝ සරණ යනවා කියලා කියන්නේ මොකද්ද? හාමුදුරන්ට කියලා අපි ගැන ගුණකථනයක් කරවා ගැනීමද? හාමුදුරුවන්ගේ හිත සතුට වෙන විදිහට ජීවත් වීම විතරක්ද? නෑ පින්නතුනි, ඊට වඩා දෙයක් සංඝං සරණං ගච්ඡාමි කියන එකෙන් තියෙනවා. සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මේ ධර්මයට ඇවිල්ලා දහම පිළිපැදලා ධර්මයෙන් ප්‍රතිඵලගත්තු ආර්යයන් වහන්සේලාගේ ගමන් මඟ අපිත් ගමන් කරනවා කියන විශ්වාසයට අපිපත් වෙන්නට ඕන. ඒ ගමන් මඟේ අපිත් යන්නට ඕන. එහෙම ගියොත් තමයි අපේ සංඝ සරණ ගියා වෙන්නේ. නැත්තම් අපේ දරුවෙක් මහාන කරත් සංඝ සරණ ගියා වෙන්නේ නැහැ. දැන් මේ පිනතුන් දන සුප්‍රබුද්ධ රජතුමා. සුප්‍රබුද්ධ රජතුමාගේ දියණිය තමයි යසෝදරාව. යසෝදරාව තාස්සේ කාලේ මහාන වෙලා රහත් වුණා. රජතුමාගේ දරුවා මහාන වෙලා රහතන් වහන්සේ කෙනෙක් වුණත් සුප්‍රබුද්ධ රජතුමාට සංඝ සරණ යන්න බැරි වුණා. සුප්‍රබුද්ධ රජතුමාට සුගතිගාමි වෙන්නත් බැරි වුණා. තාමත් නිරේ දුක් විඳිනවා. ඒ නිසා පින්නතුනි අපේ යමක් සරණ යනවායි කියලා කියන්නේ යම් කෙනෙක් ආශ්‍රය කරනවායි කියලා කියන්නේ. දැන් බොහෝ වෙලට අපි නිතර කියනවා මම අහවල් කෙන ආශ්‍රය කරනවායි කියලා. සමහර අය කියනවා මම නම් ඒ ආශ්‍රය කරන්නේ නැහැ කියලා. ආශ්‍රය කරනවායි කියන එකේ තේරුම මොකද්ද? දැන් අපිට හිතෙන කෙනෙක් එකට ඉන්නවා නම් ඒ ආශ්‍රය කරනවායි කියලානේ. නමුත් පින්නතුනි ආශ්‍රය කරනවා කියන්නේ ඒකම නෙවෙයි. කෙනෙක් එකට ළඟින් වාඩි වෙලා හිටියත් ඒ ආශ්‍රය කරා වෙන්නේ නැහැ. ආශ්‍රය කරනවා කියලා කියන්නේ යම් කිසි කෙනෙක්ගේ ළඟ තියෙන ගතිගුණ ටික අපි ඇසුරු කරනවා නම්, ඒ ගතිගුණ ටික අපේ ජීවිතය බවට පත් කරගන්නවා නම් අන්න ඒක තමයි ආශ්‍රය කරනවා කියලා කියන්නේ. දැන් දේවදත්ත හාමුදුරු බුදුහාමුදුරුවත් එක්ක පන්සලේ හිටියත් ඇත්තටම බුදුහාමුදුරු ආශ්‍රය කරේ නැහැ. බුදුහාමුදුරු ආශ්‍රය කරා නම් ඒ බුදුහාමුදුර ළඟට තිබෙච්ච ගතිගුණ ටික උන්වහන්සේට එන්නට තිබුණා. නමුත් එහෙම නිසලස ලැබුණේ නැහැ. ඒ නිසා අපි බුදුහාමුදුරුව ආශ්‍රය කරනවා කියලා කියන්නේ, අපි ධර්මය ආශ්‍රය කරනවා කියලා කියන්නේ, අපි සංඝරත්නය ආශ්‍රය කරනවා කියලා කියන්නේ ඒ අයගේ තියෙන ගතිගුණ අපේ ගතිගුණ බවට පත් කරගන්නට ඕන. එතකොට පින්නතුන යම් කිසි කෙනෙක් අපේ ළඟ නොහිටියත් අපට ඒ කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන්. ඇතැමිට අතීතයේ හිටිය කෙනෙක් හොඳ පොතක් පතක් ලියලා හොඳ අදහස් ටිකක් ඉදිරිපත් කළා තියෙනවා නම් අපි ඒ කෙනාගේ ඒ පොත කියවලා ඒකේ තියෙන හොඳ ගතිගුණ අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපි ඒකෙන් ආශ්‍රය කරා වෙනවා. ඇතැමිට මීට අවුරුදු 100 ගානකට 1000 ගානකට කලින් මිය ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. දැන් අපි සැරියොත් හාමුදුරන්ගේ, මුගලන් හාමුදුරන්ගේ, මහා කාශ්‍යප හාමුදුරන්ගේ, ආනන්ද හාමුදුරන්ගේ ගුණ කියනකොට අපි ඒ ගුණ අපට සම්බන්ධ කරගන්නකොට අපි ඒ අය ආශ්‍රය කළා වෙනවා. පින්නතුනි අත්ථ දීපා කියන එකේ තේරුම අපේ සිත සරණක්, පිළිසරණක්, ආලෝකයක්, දිවයිනක් කර ගැනීම. අපි බොහෝ විට නිතරම යන්නේ පිළිසරණ යන්නේ ආරක්ෂාව කියා හොයාගෙන යන්නේ පිටස්තර දේවල්. ඒ පිටස්තර දේවල් ආරක්ෂාව සඳහා හොයාගෙන තමයි අපි ජීවිතේ හුඟක් කලක් මෙතෙක් දිවගෙන ආවේ. අපි දරුවෝ පිළිබඳවත් එහෙම ඇත්තටම විශ්වාසය තියලා හිටියේ. ඒ දරුවෝ වුණත් පින්නතුනේ කාලයක් අපේ ළඟ හිටියා. එයා අපෙන් ඈත් වෙලා යනවා. කුඩා කාලේ දිගටම අපේ ළඟ හිටියට ඇතැමිට විවාහ වෙලා ඒ දරුවෝ ඈත් වුණාට පස්සේ ඇතැමිට අවුරුද්දටවත් දවසක් ඒ දරුවෝ දකින්න නැහැ. මේකයි ස්වභාවය. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරු දේශනා කරනවා යම් කිසි කෙනෙක් කොහොමද තමන්ගේ සිත සරණ යන්නේ කොහොමද තමන්ට සැබෑ රැකවරණේ ලැබෙන්නේ කියන එක බුදුහාමුදුරු දේශනා කරනවා. උන්වහන්සේ මුලින්ම දේශනා කරනවා අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණාන අඤ්ඤ සරණං. මහණෙනි මහණෙනි කියලා මෙතන ආමන්ත්‍රණය කරාට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවන පිරිසටම තමයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ඔබ ඔබගේ සිත පිළිසරණ යන්න ඔබට බාහිර සරණක් නැහැ. බාහිර පිළිසරණක් කියලා අපි හිතුවට ඒක ඉතාම ටික කලයි. ඉතාම පොඩි උපකාරයක් තමයි පිටස්තර කෙනෙකුට අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. අපේ ජීවිතයේ සාර්ථකත්වයේ සම්පූර්ණම රඳා පවතින්නේ අපේ සිත අනුව, අපේ හිතන විදිය අනුව. ඊළඟට සඳහන් කරනවා ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන්න අඤ්ඤ සරණා. ධර්මයේ පිළිසරණක් කරගන්න, ධර්මයේ ආලෝකයක් දිවයිනක් කරගන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා කොහොමද සිත පිළිසරණ කරගත්තු කෙනා, ධර්මයේ පිළිසරණ කරගත්තු කෙනා කොහොමද ජීවිතය ගැන දකින්නේ කොහොමද කියන කී ළඟට දේශනා කළා. පින්තුනි සිත පිළිසරණ ගිහිපු කෙනා, ධර්මයේ පිළිසරණ ගිහිපු කෙනා ප්‍රථමයෙන්ම බලන කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? යා බලනවා කොහොමද තමන්ට ජීවිතයේ දුක්, කම්කටොළු, ශෝක පරිදේව ඇති වෙන්නේ කියලා. එකෙනා බලනවා දුක් කම්කටොළු ජීවිතය ඇති වෙනවා නම් කොහොමද ඇති වෙන්නේ කියලා. දැන් අපිට නිතරම හිතෙන්නේ පිටස්තරින් කියලා නේනේ. අහවල් කෙනා මට බැන්න, අහවල් කෙනා මට හරියට යුතුයකම් කළේ නැහැ, මට හරියට උදව් කළේ නැහැ, හරියට මගේ සේවයට උදව් කරේ නැහැ, එහෙම කියලා තමයි අපි නිතරම බාහිරට කියන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් විනෝදිනු බුදුහාමුදුර මේ සූත්‍රයෙන් කියනවා අපට සැබෑ ලෙසම ජීවිතයේ දුක්ඛම් කටළු ශෝක පරිදේව ඇති වෙනවා නම් එහෙම ඇති වෙන්නට හේතු වෙන ප්‍රධාන කාරණේ මොකද්ද කියලා කියනවා. දැනට නමුත් අපි හිතාගෙන ඉන්නේ නිතරම බාහිරින් කියලා මේ දුක් කරදර ටික ඇති උනේ කියලා. අපි පොඩි කාලෙත් එහෙමයිනේ. පොඩි කාලේ වැටුණාම එහෙම අඬනකොට අම්මල සමහර විට අර වැටිච්ච තැනට ගහනෝනේ අපිව ටික ඇඬීමෙන් බේරන්න. ඈ ගහකේම හැපිලා වැටුණොත් ගහට ගහනවා ඇතැම් විට. ඈ පොළවේ ගලක වැදුණොත් ගලට ගහනවා ඇතැම් විටනේ. මුල කැප්පුණොත් මුලට ගහනවා. මේ මුල තමයි මේ දරුව මේ ඇඬුවේ කියලා. පින්නතුනි දැනුත් අපි හැම තමයි ලොකු වෙනසන්නේ. අපේ ජීවිතයේ කරදර කම්පටළු වෙනකොට නිතරම අපි හිතන්නේ මේ බාහිරින් තමයි දුක එන්නේ කියලා. බාහිරට තමයි නිතර දෝෂ ආරෝපණය කරන්නේ. බාහිරට තමයි නිතර විවේචනය කරන්නේ. පින්නතුනි බුදුහාමුදුර මේ සූත්‍රයෙන් අපට ඉතාම වැදගත් කාරණයක් සඳහන් කරනවා. යම්කිසි කෙනෙක් සැබෑ ලෙසම තමන්ගේ සිත පිළිසරණ ගියා නම්, සිත තමන්ගේ ජීවිතයට ආලෝකයක් කරගත්ත නම්, දිවයිනක් කරගත්ත නම්, තමන්ට ජීවත් වෙල ඉන්න පිළිසරණක් කරගත්ත නම්, ඒ තැනැත්තා හොඳට නුවණින් බලනවා තමන්ගේ ජීවිතයට කරදර කම්කටොළු වෙනවා නම්, මානසික වශයෙන් චිත්ත පීඩා එනවා නම්, ඒ චිත්ත පීඩා එන්න හේතුව මොකද්ද කියලා තැනැත්තා බලනවා. ඒ බලන තැනැත්තාට නුවණින් මෙනෙහි වෙනවා, නුවණින් අවබෝධයක් එනවා කුමක්ද මේකට හේතුව කියලා. හැබැයි පින්තුනි මේ හේතුව දකින්න නම් සාමාන්‍ය කෙනෙකුට තමන් හිතල විතරක් මේ අවබෝධය ලබා ගන්න බෑ. මෙන්න මෙතෙන් තමයි අපි ධර්ම ශ්‍රවණය අවශ්‍ය වන්නේ. ධර්ම ශ්‍රවණයක් සැබෑ දහමක් ශ්‍රවණය නොකරොත් අපිට කිසිදාක මේක තේරුම් ගන්න බෑ. අපිට විතරක් නෙමෙයි පින්තුනි බුදුහාමරයන් කාලේ හිටිය සරුවත් හාමුදුරන්ටවත් මේක හිතල තේරුම් ගන්න බැරි වුණා. සරුවත් හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ කාලේ විතරක් නෙවෙයි, මේ ගෞතම බුද්ධ ශාසනය තියෙනකම්ම මේ කාල පරිච්ඡේදය තුලම හිටපු ඉන්න අයගෙන් බුදුහාමුදුරන්ට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙන කෙනා. උන්වහන්සේ ප්‍රඥාවෙන් නුවණින් දෙවෙනි වෙන්නේ බුදුහාමුදුරන් විතරයි. එහෙම ස්වභාවයෙන් යුක්ත සරුවත් හාමුදුරන්ටවත් උන්වහන්සේගේම නුවණින් මේක අවබෝධ කරගන්න බැරි වුණා. ඒක අවබෝධ කරගත්තේ අරහත් හාමුදුරන්ගෙන් බණ අහලා. බුදුහාමුදුර දේශනා කරපු ධර්මය අහලා පළමුවෙම රහත් වෙච්ච අරහත් හාමුදුරන්ගෙන් බණ අහලා තමයි සරුවත් හාමුදුරන්ටත් මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කම තිබුණේ. පින්වතුනි ඒ වගේ කෙනෙකුට විතරක් නෙවෙයි, ඇතැම් විට ආලෝක වර්ෂ වේගයටත් වඩා වේගින් ලෝකෙ කෙළවරට යන දැනට ලෝකයේහි ඉහළම වේගයේ හැටියට සලකන්නේ ආලෝක වර්ෂ වේගය. ඒ කියන්නේ ඇසිපිය ගහන වේලාවකදී සැතපුම් 185,000ක වේගයකින් ගමන් කිරීම. ඒක තමයි මේ ලෝකේ තියෙන ඉහළම වේගය. ඒකෙන් ද්‍රව්‍යයක් යවන්න බෑ. ද්‍රව්‍යයක් යවුවොත් ශූන්‍ය වෙනවා. ඒක තමයි ආලෝක යන ඉහළම වේගය. ඒ වේගයත් ඉක්මවල ගියා දිව්‍ය ලෝකයේ දෙවියන් රෝහිතස්ස දිව්‍ය පුත්‍රය වගේ සමහර අය ආලෝක වර්ෂයත් ඉක්මවලා දැන් අපි ඉන්න ගැලැක්සිය විතරක් ගත්තත් අපි ඉන්න මිල්කි වේක විතරක් ගත්තත් ඒකේ පින්නතුනේ විස්කම්භයේ හරහාට යන්න ගියත් ආලෝක වර්ෂ වේගෙන් ගියත් ආලෝක වර්ෂ ලක්ෂයක් ගත වෙනවා. අපි ඉන්නේ එකම ගැලැක්සිය විතරයි. දෙවි කෙනෙක් කියලා කියන්නේ ඇතැම් විට එක ගැලැක්සියක් පසු කරන්න පුළුවන් අතක් දිග ඇරලා නවන වේලාවකදී ඉරිදි බලෙන්. එහෙම වේගෙන් ලෝකේ කෙලවරකට යදීපු දෙවි කෙනෙකුටවත් මේ අතහෘතය තමගේ නුවණින් අවබෝධ කරගන්න බැරි වුණා. එයා කල්පනා කළේ මේ ලෝකේ වේගෙන් ඉරිදි බලෙන් කෙලවරට ගිහිලා ලෝකේ කෙලවරට යන්න පුළුවන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. දෙවි කෙනෙකුට එහෙම බැරි වුණා නම් පින්තුනේ එච්චර වේගෙන් ගිහිලා තියලත් එහෙනම් මේ විද්‍යාඥයන්ට මේ අපි ලබන වර්තමාන ලබන අධ්‍යාපනයේ කොයිතරම් දියුණුවක් මේ දැනුම් මට්ටමින් මේ දුකෙන් අපට නිදහස් වෙන්න බෑ. අපිට ලෝකෙ ඉහළ උපාධි ලබන්න පුළුවන්, ඉහළ රැකියා කරන්න පුළුවන්, ඉහළම තාක්ෂණ යාන වාහන භෞතික දේවල් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. දුකෙන් නිදහස් වෙන්න නම් පින්තුනේ මේ දහම අපි අහන්නට ඕන. මේ අධ්‍යාපනය අපි කොච්චර ලැබුවත් එදැමිට අපි මේ යම්කිසි විෂයක් පිළිබඳව ඉහළම උපාධියක් ගත්තත් ඒ උපාධිය අරගෙන අපි එළියට එනකොට එළියට ඇවිල්ලා අවුරුද්දක් විතර යනකොට ඒ දැනුම එදැමිට දෙගුණ වෙලේ ශේස්ත්‍රි. ඊළඟ එන කෙනා ඊට වඩා අලුත් දෙයක් ලෝකෙට අනාවරණය කළා. අපිට කවදාවත් මේ දැනුමත් එක්ක සටන් කරන්න බෑ. මේ දැනුමත් අපට අභිවය යන්නට බෑ. නමුත් බුදුහාඳුරන්ගේ ධර්මය ඇහුවතින් මේ සියලුම දැනුම් සම්භාරය අපට ඉක්මවල ගිහිල්ලා ජීවිතෙන් ඉහළම ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙනවා අපට. අන්න ඒ සඳහා බුදුහාඳුරෝ සඳහන් කරනවා යම්කිසි කෙනෙකුට ජීවිතයේ කරදර කම්කටොළු වෙනවා නම් ඔහු බලනවා මේක ඇති උනේ කොහොමද කියලා. එහෙම බලන කෙනාට හරියට ධර්ම ශ්‍රවණය කරලා තිබුණා නම් ඒ තැනැත්තාට ජීවිතය අවබෝධයක් ඇති වෙනවා කොහොමද මේ දුක ඇති උනේ කියලා. ඒ නුවණැති කෙනාට එවැනි අවබෝධයක් ඒ නුවණැති කෙනාගේ අවබෝධය විස්තර කරන්න කලින් බුදුහාඳුරෝ සඳහන් කරනවා ලෝකේ සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය ලෝක ජනතාව කොහොමද ජීවිතය දෙස බලන්නේ කියලා. ලෝක යම් කිසි කෙනෙක් කොච්චර උගත් කියලා කිව්වත් කොච්චර අපි සමාජයේ ඉහළම දැනුමක් තියෙන කෙනෙක් කියලා කිව්වත් බුදුහාඳුරන්ගේ ධර්මය හරියට නොයසුවොතින් ඒ හැම කෙනාම හිතන විදියක් තියෙනවා. මොකක්ද ඒ හිතන විදිය? ඒක සඳහන් කරනවා ඒ තැනැත්තාට කියන්නේ බුදුදහමේ අසෘතවත් පෘථග්ජනය කියලා. ඒ වගේම ආර්ය ධර්මයේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ අදක්ෂයන් කියලා කියන්නේ. ලෝකේ ඉහළම විෂයන් 10කට නැත්නම් 25කට ලෝකේ ඉහළම විශ්වවිද්‍යාල 25කින් ආචාර්ය උපාධි ගත්තත් ආර්ය විනයෙහිදී ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ ළඟදී එයා අදක්ෂ කෙනෙක්. එයා දක්ෂයෙක් නෙවෙයි. ඒකේන කොහොමද ජීවිතය ගැන හිතන්නේ? එයා හිතන්නේ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය මගේ කියලා එයා හිතනවා. මෙතන රූපය කියලා කියන්නේ පින්නතුනේ මේ බාහිර පෙනෙන රූපය විතරක් නෙවෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ ඉන්ද්‍රියන් වලින් ගන්න අරමුණු වලට. ඇසින් ගන්න රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් විඳින ගඳ සුවඳ, දිවෙන් ලබන රසය, ශරීරයෙන් විඳින පහස. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු බාහිරින් එනකොට එතනත්තා හිතන්නේ මේ රූපය මගේ කියලා. වෙනත් කෙනෙක්ගේ වෙතින් මේ බාහිරින් මේ දේ එනකොට, දැන් වෙනත් කෙනෙක් බනිනකොට, වෙනත් කෙනෙක් යම්කිසි හඬක් නිකුත් කරනකොට එයා හිතන්නේ ඒ හඬ ඒ බාහිර පුද්ගලට අයිති කියලා. බාහිර රූපයක් නිසා පිනතුනේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඇති උනාට ඒක ඒ රූප ශබ්ද ආදී ඒ බාහිර දෙයට අයිති නැහැ. මේක තේරුම් ගන්න එක ලේසි නැහැ. දැන් කවුරු හරි කෙනෙක් ඔබට බැන්නොත් ඔබට හිතන්නේ ඔබ හිතන්නේ ඔබට බැන්නේ ඒ පුද්ගලයා කියලා. ඒ බැනපු දේ ඒ පුද්ගලයාට අයිතිය කියලා හිතන්නේ අපි. ඒ නිසා තමයි මේ පුද්ගලයාත් එක්ක අමනාප වෙන්නේ අපි. දැන් මෙතන සද්දයක් කරොත් අපි ඇහුණනේ සද්දෙනි. ඔව්. දැන් ඒ සද්දේ නිකුත් උනේ මගේ අතයි මේ රූපයයි නැත්නම් මේ මේසයයි මගේ කනයි හිතයි මේ ඔක්කොම ටික එකට එකතු වෙලා තමයි මේ සද්දය වුනේ. ඒ නිකුත් වෙච්ච සද්දය මේ මේසය නිසා තමයි ඇති වුනේ. මේසය නිසා ඇති වුණාට ඒ සද්දය මේ මේසෙට අයිතිද? මේ මේසෙට අයිති නැහැ. ඒ සිද්ධාන්තියම තමයි පිනතුනේ කවුරු වරි කෙනෙක් බනිනකොට. ඒ කෙනා නිසා ඒ සද්දය හඬ ඇති වුණා. නමුත් ඒ හඬේ තැනැත්තට අයිති නැහැ. යම්කිසි මලක් නිසා යම්කිසි ලස්සන සුවඳක් එන්න පුළුවන්, හොඳ සුවඳක් එන්න පුළුවන්. ඒ සුවඳ අපට ආග්‍රහණය කරන්න පුළුවන්. ඒ මල ආශ්‍රයෙන් ඒ සුවඳ ඇති වුණාට ඒ මලට ඒක අයිති නැහැ. මේක තමයි යථාර්ථය. අපි කැමති වුණත් නොවුණත් මේක තමයි යථාර්ථය. අනිත් දේවලුත් ඒ විදිහමයි. එතකොට දැන් අපි වෙතින් වුණත් දැන් අපේ යම්කිසි දක්ෂතාවයක් හරි අපේ හැකියාවක් හරි අපි කරන ක්‍රියාවක් හරි කරනකොට අපේ ශරීරය ඇසුරු කළා, අපේ මනස ඇසුරු කළා තමයි ඒ දේ ඇති වෙන්නේ. සම්මුති සත්‍ය අනුගත්වතින් ඒ පුද්ගලයාට තමයි කයිති. ඒ නිසා තමයි අපට රැකියාව ලැබෙන්නේ. අපේ සහතිකේ පෙන්නුවම අපට රැකියාව ලැබෙන්නේ සම්මුති සත්‍ය අනු එක හරි. නමුත් පිනතුනි යථාර්ථයේ ගැඹුරට ගියාට පස්සේ ඒක නිසි විදියට ගත්වතින් ඒකේ දෙයට අයිති නැහැ. ඒ නිසා මෙන්න මේ රූපය රූපං අත්තතෝ සමනුපස්සිත කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ලැබෙනකොට අපි ඒක රූපයකට අයිති කරලා ගන්නවා. රූපයට ගැට ගන්නවා අපි. කෙනෙක් ලස්සනයි කියලා දැක්කොතින් අපි හිතන්නේ ඒ ලස්සන ඒකෙනට අයිතිය කියලා. ඒ නිසා තමයි අපි ඒකට ඇලෙන්නේ. රූපේ විතරක් නෙවෙයි රූපය ගැන කියන රූපං අත්තතෝ සමනුපස්සති. ඊට පස්සේ කියන රූපවන්තං වා අත්තං. මෙන්න මේ ආත්මය රූපය සහිත දෙයක් කියලා අපි හිතනවා. ඒ වගේම අත්තනි වා රූපං ආත්මය තුල නොවෙනස් වන ආත්මයක මේ රූපය බැසගෙන තියෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම රූපස්මින් වා අත්තං රූපය තුල හිත තියෙයි කියලා හිතනවා. හිත තුල රූපය තියෙයි කියලා හිතනවා. එතකොට අපි රූපයක් රූපය කියලා කියන්නේ බාහිර පේන රූපය විතරක් නෙවෙයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු ටික සියල්ලම අපි හිතනවා රූපං අත්තතෝ සමනුපස්සති රූපයට ආත්මයක් තියෙයි කියලා හිතනවා රූපවන්තං වාත්තං ආත්මය නැත්තම් නොවෙනස් වන දෙයක් මේ තුල තියෙනවා ඒක රූපය සහිත දෙයක් කියලා හිතනවා ඒ වගේම අත්තනි වා රූපං ආත්මය තුල රූපය තියෙයි කියලා හිතාගෙන ඉන්නවා රූපස්මින් වාත්තං රූපය තුල ආත්මය තියෙයි කියලා හිතාගෙන ඉන්නවා බුදුහාමුදුර සඳහන් කරනවා රූපය ගැන විතරක් නෙවෙයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳවම අපි මෙහෙමයි හිතන්නේ. එතකොට අපි ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ කනෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ නාසයෙන් ගඳ සුවඳක් වින්දා කියලා කියන්නේ දිවෙන් රසයක් රස වින්දා කියලා කියන්නේ ශරීරයෙන් පහසක් ලැබුවා කියලා කියන්නේ මනසට සිතුවිල්ලක් ආවා කියලා කියන්නේ ඒ මොහොතට මේ පංච උපාදානස්කන්ධය කියන දේශනිකව හටගත්තා. මේක අපට පේන්නේ නැහැ. සැබෑ ලෝකෙදි පේන්නේ නැහැ. සැබෑ ලෝකෙ බෙදලෙන් කරන්නත් බෑ මේක. සැබෑ ලෝකෙ අපට පේන්නේ ලස්සන මල් පේනවා, පුද්ගලෝ පේනවා, ලස්සන හඬවල් ඇහෙනවා, ලස්සන රසවල් දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, ගඳ සුවඳ දැනෙනවා. ඒව තමයි බාහිර ලෝකෙ අපට පේන්නේ. නමුත් ඒ පේන දේ යටින් නොපෙනී තියෙන දේ තමයි මෙන්න මේ පංච උපාදානස්කන්ධය. මේ පහක එකතුෙන් තමයි මේ දේ නිර්මාණය කළ දෙන්නේ. නමුත් අපි මේ බාහිර දේට තමයි රැවටෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි කියමු මැටි ගොඩක් කියලා. යම් කිසි තැනක අපි කියමු පාරක් ඇන්නේ මැටි ගොඩක් තියෙයි කියලා. අපි යනකොට මේ මැටි ගොඩ දිහා බලන්නේවත් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් මේ මැටි ටික අරගෙන වතුරත් එක්ක මිශ්‍ර කළා යම් යම් රූප හරි ගස්සනවා. ඇතැම් විට පිළිම හදන්න පුළුවන් ලස්සන සත්තුන්ගේ රූප හදන්න පුළුවන් මල් හදන්න පුළුවන් ගස් හදන්න පුළුවන් හදලා හොඳට පාට කරලා තියෙනවා. ඒ පාට කරලා අර මැටිගොඩ ළඟම විකුණන්නත් තියලා තියෙනවා. ලෑලි ගහලා එක්කෙනෙක් විකුණන්නත් තියෙනවා. දැන් කලින් අපි අර මැටිගොඩ දිහා බැලුවේවත් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් යන ගමන් බලනවා. දවස් දෙක තුනක් බලලා එක දවසක් අපි නවත්තලා වාහනේ නවත්තලා අරකින් වරු ටිකක් ගන්නවා. අරගෙන ගෙදර ගෙනල්ලා ඒක අපේ ගෙදර තියෙනවා. කවුරු හරි හොරකම් කරන්න આવොත් මොකද කරන්නේ? එයාට බනිනව ගහනවා. ඒක කවුරු හරි දරුවෙක්ම කැඩුවොත් අපේ හිත නරක් වෙනවා. අර වෙනද අපි නොබලා ගිය මැටි ගොඩෙන් හදපු මේ දේ මෙතෙන්ට ගෙනාවට පස්සේ අපට තේරෙන්නේ නැහැ මේකේ තියෙන්නේ මේ මැටි කියලා. අපි කලින් අර මැටි වලට ආසා කළේ නැහැ. මැටි ටික කැඩෙනකොට ද්වේෂ කරෙත් නැහැ. නමුත් ඒ මැටි ටික පිළිබඳ අවබෝධය නැති වෙලා ඒකෙන් නිර්මාණය කළ දීපු රූපය පේනකොට අපි රූපයට ආසා කරා. රූපේ වෙනස් වෙනකොට හිතට පීඩාවක් ඇති කරගත්තා. පින්නොත්නි අන්නේ වගේම තමයි අපට මේ බාහිර ලෝකයේ පේන දේවල්, රූප හැටියට පේන දේවල්, ශබ්ද හැටියට ඇහෙන දේවල්, ගඳ සුවඳ හැටියට විඳින දේවල්, ඒවත් අර මැටි ගොඩෙන් හදපු මල් ගස්, පිළිම, ගස්, සෙල්ලම් බඩු වගේ දේවල්. නමුත් ඒකේ යට මොකද්ද තියෙන්නේ? අර හදපු භාණ්ඩේ යට තියෙන මැටි වගේ, පස් වගේ අපට මේ ඇහෙන, දකින දේවල් අතුරින් යටින් යන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය යන්නේ. මෙන්න මේකට හරියට හිත තියලා අපට බලන්න පුළුවන් නම් පින්නතුනි මේක තමයි දුක නිදහස් වීමේ මාර්ගය. මේ යථාර්ථය තමයි බුදුහාමුදුරු කෙනෙක් ලෝකෙට පහළ වෙලා අපට දේශනා කරන්නේ. එතකොට මේ ධහමක් නොවසපු කෙනා, මේ යථාර්ථය දන්නේ නැති කෙනාට කියන්නේ බුදුසමෙහි අදක්ෂයෙක් කියලා. එයා දක්ෂයෙක් නෙවෙයි. එයා ඉහෙළම උපාධි ගත්තත් එයා අදක්ෂයෙක්. මේ අදක්ෂ කෙනා මේ ගැන කොහොමද හිතන්නේ? මෙයා මේක ස්ථිර හැටියට ගන්නවා. ඒ වගේම මේ දේ වෙනස් වීමට මෙයා කැමති නැහැ. මෙයා හිතාගෙන ඉන්නවා මේ දේ තමන්ට පාලනය කරන්න පුළුවන් කියලා. ඇසෙන් දකින ශබ්ද, කනෙන් අහන ගඳ, කනෙන් එන ශබ්ද, නාසයෙන් එන ගඳ සුවඳ, මේ වගේ දේවල් මෙයා නිත්‍ය හැටියට, සුභ හැටියට අරගෙන මෙයා හිතන්නේ මේක තමන්ට පාලනය කරන්න පුළුවන්, මේක තමන් කැමති විදිහට තියෙන්න ඕනේ කියලා එයා හිතින් හිතාගෙන ඉන්නවා. මෙයා ආත්ම වශයෙන් ගන්නවා. නමුත් ඒ දේ යථාර්ථය තමයි තමන් කැමති විදිහට පාලනය කරන්න බෑ. දැන් තමන්ගේ රූපය ගන්නනේ. රූපය අපට කොච්චරනම් පුළුවන් ද පාලනය කරන්නනේ? අඩු ගානේ මේ එක විදිහකට වාඩි වෙලා අපට පැයක් ඉන්න පුළුවන්දනේ? අපේ රූපය තමන්ට පාලනය කරන්න පුළුවන් නම් අපේ කොණ්ඩේ නම් වෙනස් වෙන්න බෑ. අපේ ලස්සන රූපේ වෙනස් වෙන්න බෑ. එහෙනම් පින්නතුනි ආත්ම හැටියට නැති නිසා මේ දේවල් වෙනස් වෙනවා. අපේ ශරීරය විතරක් නෙවෙයි, අපේ දරුවන්ගේ ශරීරත් මේ වගේ වෙනස් වෙනවා. ලෙඩ දුක් වලටපත් වෙනවා. ඒ වගේම රූප විතරක් නෙවෙයි, ඒ ආශ්‍රිත වෙති වෙන අපට දැනුම් සම්භාරයක් තියෙනවා නම්, සංඥා තියෙනවා නම්, හඳුනාගත්තු දේවල් තියෙනවා නම් ඒවත් ක්‍රමානුකූල වෙනස් වෙනවා. දැන් අපි කෙනෙක් හමු වෙච්ච මුල්ම අවස්ථාවේදී කෙනෙක් ගැන හුඟක් අපි සතුටුණියගේ රූපය දැකලා, එයා ඇසුරු කළ හුඟක් අපි සතුටුණා. ඇතැමිට කෙනෙක් මුණ ගැහිච්ච මුල්ම අවස්ථාවේ ලොකු විශ්වාසයක් තියලා කටයුතු කළේ. නමුත් ඒ කෙනාම ටික කලක් ආශ්‍රය කරනකොට මොකද වෙන්නේ? ඒ තැනත් ඇතැමිට වෙනස් වෙලා නැහැ. නමුත් අපේ හිතේ තියෙන අර ඒකට තියෙන සතුට ටිකෙන් ටික අඩු වෙනවා. මුලදී අපි ඒ තැනත්තාගේ ලස්සන හොඳ දේවල් විතරයි දකින්නේ. නමුත් අපේ හිතේ තෘප්තිය නැති වෙන නැති වෙන අපට අඩුපාඩු පේන ගන්නවා. ඉස්සර ලස්සනයි කියපුවම ඊට පස්සේ ලස්සන නැහැ කියලා අපි දොස් කියනවා. පින්නතුනේ මේකට හේතුව තමයි අපි මේ දේ වෙනස් වීම කලින් නොදකපු නිසා. මේක තමන්ට පාලනය කරන්න බැරි දෙයක් කියන බව කලින්ම තමා නොදැන හිටිය නිසා තමයි ඒ දේ අපි කලක් ඇසුරු කරනකොට තමන්ට එපා වෙලා යන්නේ. ඒ දේ තමන්ට සතුට නැති වෙලා යන්නේ. මෙන්න මේ දේ මේ යථාර්ථය නොදැනීම නිසා මේ තැනැත්තා මේ දේ වෙනස් වෙනකොට, මේ දේ තමන් කැමති විදිහට පාලනය කරන්න බැරි වෙනකොට එයා ශෝක පරිදේව දුක් දොම්නස් වලට පත් වෙනවා කියලා සඳහන් කළා. මේක තමයි ලෝකේ යථාර්ථය. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපට යම් කිසි දෙයක් ගැන අවබෝධයක් ලැබුණා නම් ඇසින් රූප දැකලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, මේ ඉන්ද්‍රියන් තුරෙන් යම් කිසි දැනුමක් අපට ලැබුණා නම් ඒ දැනුමෙහි ඒ අවබෝධයේ ස්වභාවය මොකද්ද? ඒ දැනුම පින්නතුනි ඒ මොහොතේ තමයි ඒ ගැන අපට අත්දැකීමක් ඇති වුනේ. අපි රූපයක් දැක්කනම් ඒ මොහොතේ තමයි ඒ රූපය ගැන සංඥාව, වේදනාව, සංඛාර මේ සියල්ලක්ම පහළ වෙන්නේ ඒ මොහොතේ. ඒක දැකලා අපි ඉවර වෙනවත් එක්ක මේක එතනම නිරුද්ධ වෙනවා. එතන මේක නැති වෙලා යනවා. අපි ආයි දකිනකොට අලුත්ම රූපයක් තමයි ආයි Tamante දැනුමක් බවට පත් වෙන්නේ. නමුත් මේ යථාර්ථයේ නොදැනීම නිසා අපි යම්කිසි කෙනෙක් දැක්ක ගමන්ම අපට යා කලින් හුරු පුරුදු කෙනෙක් නම් මොකක්ද අපට වෙන්නේ? අපට ඒ කෙනාගේ අතීතය මතක් වෙනවා. අතීතයේ හොඳ දෙයක් කරපු කෙනෙක් නම් ඒ හොඳ ගතිගුණ ටික හැම මතක් වෙනවා. කෙනෙක්ගේ අඩුපාඩුවක් නම් දැක්ක ගමන්ම අඩුපාඩු ටික තමයි පේන්නේ. ඒ වෙලාවේදී ඇත්තටම අපට මොකද්ද වෙන්නේ? ඇතැම් විට ඒ තැනත්තාගේ ළඟ ඒ අඩුපාඩු දැන් මොනවත් නැහැ. දැන් ඒවා ඔක්කොම හදාගෙන. නමුත් අපි ඒ හටගෙන එතනම නිරුද්ධ වෙච්ච අත්දැකීම, එතනම නැති වෙලා ගිය අත්දැකීම නැවත අපි ජීවත් කරවනවා. නැවතත් අපේ හිතට මේ මොහොතේ ඇති වෙන්නේ ඒක. නමුත් මේ මොහොතේ ඇති වුණාට අපි ඒ අත්දැකීම අතීතයට යනවා. පින්නතුනි මෙන්න මේ විදිහට දුක ඇති වෙන්නේ. අපි කිව්වා අපේ ළඟම ඥාතියෙක් මිය ගියා කියලා. ළඟම ඥාතියෙක් මැරිච්ච අවස්ථාවේදී අපි ඒ මළගෙඩ සම්බන්ධ වෙනවා. ඒ මල ගෙදරට ගියාට පස්සේ අපට දුකක් එනවා. ඇතැම් විට අපි අඬනවා. අඬනකොට අපි ඒ පුද්ගලයාගෙන දේවල් කියනවා. ඇතැම් විට අපේ අම්මා තාත්තා නම් මගේ අම්මා මට මෙහෙමයි සැලකුවේ, මෙහෙමයි ඉස්කෝලේ එක්කන් ගියේ, මෙහෙමයි මට කිරි දුන්නේ, කොණ්ඩේ පීරුවේ මෙහෙමයි අරව කිය කිය අපි අඬනවා. ඇත්තෙන්ම යවස්ථාය මොකද්ද වෙන්නේ? අපි අර අතීතයේ සිදුවෙච්ච අත්දැකීම නැවත වර්තමානට අරගෙන වර්තමානයේ අපි ඒක ජීවත් කරනවා. අන්න ඒ ජීවත් කරවීම නිසායි අපට මෙන්න මේ දුක සංසෝකය හටගන්නේ. ඒ මතකයේ නෙවෙයි වරද, අපට මතක් කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අමතක කරන්න කියලා නැහැ කිසිම තැනක. තමන්ගේ හිතර සිතුවිල්ලක් පහළ වෙනකොටම තමන්ට අවබෝධයක් තියෙනට ඕන දැන් මේ සිතුවිල්ලට මේ අත්දැකීමට මොකද වෙන්නේ කියලා. ඒක නොදැන හිටියොත් හරියට දහමක් අහලා ඇතැමිට ඇහුවත් ඒ දහම ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කර නොගත්තොත් ඒ තැනැත්තා සලකන්නේ අදක්ෂ කෙනෙක් විදියට. ඒ තැනැත්තා සලකන්නේ මේ ධර්ම විනයෙහි නිසි ලෙස හික්ම වුණු නැති කෙනෙක් විදියට. මේක තමයි සාමාන්‍ය ලෝකයේ කෙනා සිතන විදිය. මෙන්න මේ විදියට අපි හිතනවා නම් අපි අදක්ෂයි. ඒ විතරක් නෙවෙයි, අපට පිළිසරණක් නැහැ. පිලිසරණක් නැහැ කියන්නේ තමන්ට ගෙදරක් තියෙන පුළුවන්, දරුවෝ ඉන්න පුළුවන්, හොඳම වාහනයක් තියෙන පුළුවන්, ඉහළම උපාධිය තියෙන පුළුවන්, බැංකු ගෙවීමේ හුඟක් සල්ලි තියෙන පුළුවන්. නමුත් පින්නතුනි බුදුදහමේ කියන විදිහට අපට සැබෑ රැකවරණය නැහැ. අපි මෙන්න මේ විදිහට නම් හිතන්නේ. ඊළඟට සඳහන් කරනවා කොහොමද සිත සරණ ගිහිපු කෙනා, කොහොමද තමන්ගේ මනස පිලිසරණ ගිහිපු කෙනා, කොහොමද ධර්මයේ අනුගමනය කරන කෙනා ධර්මයේ තමන්ට පිලිසරණක් කළා, රැකවරණයක්, සරණක්, ආරක්ෂාවක් කියලා හිතාගෙන ඉන්න කෙනා කොහොමද ජීවිතේ හිතන්නේ කියලා ඊළඟ පියවරේදී සඳහන් කරනවා. ඒ තැනැත්තා කොහොමද හිතන්නේ ජීවිතේ? ඒ තැනැත්තාට ඇසට රූපයක් පේනකොට මේ තැනැත්තා දන්නෝ මේ රූපය මේ මොහොතේ හටගත්තේ කියලා. ඒ රූපය අපි කලින් දැකලා තියෙන පුළුවන්. ඒ කලින් දැකම රූපේ වෙන්න පුළුවන් දකින්නේ ආයි. නමුත් කලින් රූපය බාහිර වශයෙන් වෙනස් වෙලා ගිහිලා තියෙනවා. ඒ වෙනස් වීම විතරක් නෙවෙයි මෙතන දකින්න කියලා කියන්නේ. ඒ කලින් දැකපු අත්දැකීම එතනම නිරුද්ධ වුණා. දැන් මේ අලුතෙන් මේ අත්දැකීමක් ඇති වුණා කියලා අලුත් අත්දැකීම පිළිබඳ අවබෝධයෙන් ඉන්නේ. මේකට අපි නිතරම කියන උදාහරණයක් තියෙනවා, අර කණ්ණාඩිය උදාහරණය. අපි කණ්ණාඩියක් ළඟට යනකොට අපේ රූපය කණ්ණාඩිය ළඟ අපට පේනවා. ඒ කණ්ණාඩිය ළඟ පේන රූපය අපේ කණ්ණාඩිය ළඟට යන්න කලින් ඒ රූපය කණ්ණාඩිය තිබුණද? අපේ කණ්ණාඩිය ළඟට යන්න කලින් ඒ රූපය කණ්ණාඩිය තිබුණේ නැහැ. අපි කණ්ණාඩියෙන් ඈත් වුණාට පස්සේ ඒ රූපය ඉතුරු වෙනවද? මුකුත්ම ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි අපට නැවත ඒ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අර කලින් විදියටම රූපයක් දකින්න පුළුවන්. කලින් තිබුණ එක එතනම නිරුද්ධ වුණා. දැන් මේ අලුතෙන් ආයෙදයක් නිර්මාණය වුණේ. එතකොට අපි හිතනවද අර කලින් පෙනෙච්ච රූපය නැවත මං යනකම් හිටියා කියලා හිතනවද? අපි කවදාවත් හිතන්නේ නැහැ. අපිට නුවණින් අවබෝධයක් තියෙනවා. ඒ වගේම කලින් දැකපු රූපය අයින් වුණාට පස්සේ ඒ රූපයට කවුරුවත් ඇවිල්ලා හානියක් කරයි කියලා අපිට බයක් ඇති වෙනවද? අපිට බයක් නැහැ. අපි දන්නවා ඒ රූපය එතෙන්ට යනකොට තමයි නිර්මාණය වුණේ. ඒක මේ පැත්තේ ඉඳලා ඇති වෙච්ච දෙයක්, තවත් හේතු ගානකින් ඇති වෙච්ච දෙයක්. ඒක ඒ මොහොතේ ඇති වෙලා නිරුද්ධ වෙන දෙයක් කියලා අපි දන්නවා. පින්නුතුනි මේ අත්දැකීමමයි අපි ජීවිතේ ලබන සියලුම අත්දැකීම. අපට එක මොහොතක එක සිතුවිල්ලක් විතරයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඇසෙන් දකින රූපයක් වෙන්න පුළුවන්, කනෙන් අහන ශබ්දයක් වෙන්න පුළුවන්, නාසයෙන් විඳින ගඳ සුවඳක් ආදී වශයෙන් එක මොහොතක එක ඉන්ද්‍රියකින් එක අරමුණක් පිළිබඳව සිතුවිල්ලක් විතරයි අපට තියෙන්නේ. ඒ සිතුවිල්ලක් ස්ථිර දෙයක් නෙවෙයි, ඒකත් හේතුඵල ධර්මෙන් ඇති වෙලා එතනම නැති වෙලා යන දෙයක්. මෙන්න මේක දකින කෙනා පිනතුනි අතීතයේ පිළිබඳව හෝ වර්තමානයේ පිළිබඳව හෝ කිසිම දෙයක් ස්ථිර හැටියට එතනත්තා ගන්නේ නැහැ. එතනත්තා දන්නම ඒ මොහොතට ඇති වෙලා නිරුද්ධ වෙන දෙයක් කියන එක පිළිබඳව අවබෝධය මේ තැනත්තාට තියෙනවා. මෙන්න මේ අවබෝධය තියෙනවත් එක්කම ඒ තැනත්තා දුක් දොම්නස් වලින් නිදහස් වෙනවා කියලා සඳහන් කරා. පින්නතුනි මේ අවබෝධය ලැබුණොත් හිතන්න එපා මේ ලෝකෙන් යායින් වෙලයි කියලා. මේ අවබෝධය ලැබුණොත් යා එදිනදා කරන යුතුකම් ටික, මෞදේමෝපියන්ට, දරුවන්ට, රැකිරක්ෂාවලට කරන යුතුකම් රාජකාරී ටික නොකර ඉඳී කියලා වැරදි අවබෝධයක් ඇති කරගන්න එපා. මේ අවබෝධය ලැබපු කෙනා දැනටත් වඩා හොඳට තමන්ගේ වගකීම් ටික කරනවා. මේ අවබෝධය ලැබපු රහතන් වහන්සේලා තමයි පින්නතුනි මේ ධර්මයේ අවුරුදු 2500කටත් වඩා කාලයක් අවුරුදු 5000ක් ගෙන යන පුළුවන් විදියට විධිමත් විදියට සකස් කළේ මේ අවබෝධය ලැබපු අය. නොලබු පය නෙවෙයි. ඒ වගේම මේ පින්තුන් දන්නම අනුරාධපුරයේ හදපු රුවන්වැලි සෑයවැනි මහා නිර්මාණ වලට සැලසුම් ඉදිරිපත් කළේ මේ අවබෝධය ලැබපු රහතන් වහන්සේලා. උන්වහන්සේලා හිතන්න එපා මේ සමාජයෙන් පැහැරහැරිය, වගකීම් පැහැරහැරිය සමාජයෙන් අයින් වෙලා ගියා කියලා. මේ සමාජයේ තුල ඉඳගෙනම තමගේ යුතුකම් ටික උපරිම කළා. සැරොත් හාමුදුර රහත්ලා අන්තිම කාලේ උන්වහන්සේගේ අම්ම හොයාගෙන ඇවිල්ලා අම්මට බණ කියලා අම සෝවාන් කෙරෙව්වා. බුදු හාමුදුරෝ මේ ධර්මයේ මුලින්ම අවබෝධ කරගත්තේ බුදු හාමුදුරෝ තමන්ගේ පියතුමාට සුතෝන් රජතුමාට බණ කියලා මේ ධර්ම අවබෝධය ලබා දුන්න විතරක් නෙවෙයි, තමන්ගේ අම්මා මහා මායා දේවිය මිය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ හිටියේ, දිව්‍ය ලෝකෙට අම්ම හොයාගෙන ගිහිල්ලා අම්මට බණ කිව්වා. දැන් අපි යුතුයකම් කරන්නේ ජීවත් වෙනකම් විවිතරයි. මරණයට පස්සේ අපට පින්දීමක් ඉදිරිය අපට කරන්න පුළුවන්. නමුත් මේ අවබෝධය ලැබපු උත්තමයන් කොයිතරම් පුළුල් විදියට කොයිතරම් ගැඹුරින් තමන්ගේ යුතුයකම් ටික ඊට කළ තියනවද? ඒ යුතුයකම් ටික ඊට කළා විතරක් නෙවෙයි, ඒ අය තමයි මේ දුකෙන් නිදහස් වුණා. මෙන්න මේ අවබෝධයේ පළවෙනි පියවර තමයි පින්නතුනේ මේක ධර්මය අහන්නට ඕන අපි. ඒ ඇසීමට කියනවා සුතමය පඤ්ඤා කියලා. ඇසීම සුතමේ පඤ්ඤා. හැබැයි අහලා නැගිටලා යනකොටම මේක අවසන්. මේ අහපු දේ පින්නතුනි මතකයේ රඳවාගෙන චින්තාමය පඤ්ඤාවෙන් නැවත නැවතත් මෙනෙහි කරන්න ඕන. මේක බනහන වෙලාවට, පන්සලට ගියපු වෙලාවට විතරක් හිතනහන දෙයක් නෙවෙයි. මේක ජීවිතයේ මතක තියාගෙන උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම ජීවිතයේ හැකිතාක් වාර ගානකදී මේක හිතන වාර ගාන වැඩි කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, භාවනාමය පඤ්ඤාවෙන් මේක තවදුරටත් ස්ථවර කරගන්නට ඕන. සමත විදර්ශනා භාවනා වඩමින්, සමත කියලා කියන්නේ හිත තැම්පත් කරන භාවනාවක්, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනා ආදී භාවනා වඩමින් හිත ටික ටික තැම්පත් කර කර මෙන්න මේ දර්ශනය තමගේ නුවණින් මෙනෙහි කරන්න ඕන. විදර්ශනා භාවනාවෙන් මේ අනිත්‍යතාවය, පංච උපාදානස්කන්ධයේ හට ගැනීම, නිරුද්ධ වීම නුවණින් දකින්නට ඕන. ඒ දකින වාර ගන්න වැඩි වෙච්ච තරමටයි පින්නතුනි පංච උපාදාන ස්කන්ධෙහි නැත්තං රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ එකතු වෙලා නිරුද්ධ වීමේ ප්‍රතිපලයක් විදියටයි මට මේ අවබෝධය ලැබුණේ කියන වැටහීම නුවණ ලැබෙන්න මේ තැනත්තාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. මොකද්ද වෙන වෙනස? එයාගේ ළඟ තියෙන අවිද්‍යාව ටිකෙන් ටික දුරු වෙනවා. යම්කිසි අත්දැකීමක් ලබන්න කලින් ඒක තිබුණා, ලැබුණට පස්සේ ඒක ඉතුරු වෙනවා කියන මෙන්න මේ නොදැනීම මුලාව ටිකෙන් ටික අඩු වෙනවා. ඒ මුලාව අඩු වෙන මොකද වෙන්නේ? එයාගේ භව තණ්හාව, සසරට නැවත යන්නට තියෙන උනන්දුව ටිකෙන් ටික අඩු වෙනවා. ආසාව දුරු කරන්න කියලා බඩු භාණ්ඩ අයින් කරාට විතරක් ආසාව දුරු වෙන්නේ නැහැ. ආසාව දුරු වෙන්න නම් පින්නතුනි මෙන්න මේ අවබෝධය ලබන්නට ඕන. මේ අවබෝධය ලැබුණොත් තමයි අපි ලෝකෙට තියෙන ඇලීම බැඳීම ටිකෙන් ටික අඩු වෙන්නේ. දැන් අපි කණ්ණාඩි ළඟට ගියාට පස්සේ රූපය ඒ මොහොතේ ඇතිවෙච්ච රූපය කියලා අපි දකිනකොට අපි ඒ රූපය අල්ලන්න යනවද? මේ ලස්සන රූපය හොඳට අල්ලන්න ඕන කියලා කණ්ණාඩි අල්ලනවද අපි? දන්නව තමන් අල්ලන්න කලින් දන්නව කණ්ණාඩි අල්ලන්නේ කියලා කවදාවත් මේ ඒ පේන රූපය බලාගෙන බාහිරට යන්නේ නැහැ. අන්න ඒ වගේ පිනතුනි ඒ ආසාව ඒක අල්ලන්න තියෙන ආසාව නැති වෙන්නේ මේ අවබෝධය ලැබිච්ච ප්‍රමාණයට. හැබැයි ඒ කණ්ණාඩි ළඟම අපි ඇති කරන සුරතල් බල්ලෙක් හෝ බලලෙක් ඉන්නව නම් ඒ සතා අර කණ්ණාඩි රූපය බලාගෙන ගිහිල්ලා කණ්ණාඩි හැප්පෙනවා. එයාම කියලා හිතලා ඒ සතාටත් ඒ රූපය හැම පේනවා. අපටත් ඒ රූපය අපේ රූපය පේනවා. අපි ඒ රූපය හොයාගෙන එතෙන්ද ගිහිල්ලා හැප්පෙන්නේ නැහැ. අපට අවබෝධය නිසා ඒකට ඇලීමක් නැහැ අපට. නමුත් ඇලීමක් නැහැ කියලා අපි රූපය නොබලින්නේ නැහැ. රූපය ලස්සන නැහැ කියලා කියන්නේ නැහැ. අපි රූපය ලස්සනයි කියලා දකිනවා. නමුත් ඒ දකින රූපය ඇසට විතරයි ලස්සන කියන එක අපි දකිනවා. ඒක හොයාගෙන අල්ලන්න අපි යන්නේ නැහැ. ඒ වගේම අපි දන්නව පින්නතුන් ශීතජය කියන එක. දැන් ওই මුහුදක් අයින්ට ගියහම අහසයි මුහුදයි එකට ගෑවෙන වගේ පේනවනේ. අපිට ඒක පින්තූරයකට ගන්නත් පුළුවන්. ඒක අපිට ඇසෙන් බලන්නත් පුළුවන්. හැබැයි අපි කවදාවත් හිතනවද මේ දෙක ගෑවෙනවා කියලා? අපි කවදාවත් හිතන්නේ මේ දෙක ගෑවෙනවා කියලා? ඒ වගේ මේ ගෑවෙනවා කියලා හිතලා අපි ඒක හොයාගෙන කවදාවත් යනවද එතෙන්ට? මේ පේන ශීතජය හොරයිසන් එක කියලා අපි කියන්නේ. ඒක තියෙන තැන හොයාගෙන අපි යනවද? අපි කවදාවත් යන්නේ නැහැ හොයාගෙන. අපි ඒක දකිනවා, අපි ඒකේ පින්තූර ගන්නවා, අනිත් ඇත්ත එක ඒක රස විඳිනවා. ඒකේ ආස්වාදයක් විඳිනවා. නමුත් කවදාවත් එතන බලාගෙන එතන අල්ලන්න අපි යන්නේ නැහැ. අන්න ඒ වගේ පින්තුනි මේ අවබෝධය ලබන්න ඒ තැනත්තා ලෝකයේ පිළිවඳ සතුටෙන් ඉන්නවා. මේ අතහරේ දකිමින් හැබැයි ඔහු ලෝකයට තියෙන දැඩි ආසාව ටිකෙන් ටික අඩු කරගන්නවා. ආසාව යා බලෙන් අඩු කරගන්නේ නැහැ. ਉਹ කරන්නේ මේ අවබෝධය ලැබීම සඳහා වැඩ කොටස කරනවා. ආසාව අඩු කරන්න කියලා ගියොතින් කරන්න බෑ. ලෝභ කම අඩු කරන්න කියලා ඔබ සන්තක ඔක්කොම දේවල් ටික දන් දුන්නත් ලෝභය අඩු වෙන්නේ නැහැ. නැවත උපදිනවා, නැවත සසරට එනවා අපි. ලෝභය අඩු වෙන්න නම් එකහතකින් දානය දීලා ලෝභයේ දැඩි ගතිය අපි අඩු කරගන්නවා දන් දීලා. නමුත් ආසාව සම්පූර්ණ නැති කරන්න නම් මේ අවබෝධය අපි යන්නට ඕන. මේ අවබෝධය කරා ගිහිපු කෙනා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා එයා මේ ලබන අත්දැකීම් එයා අනිත්‍ය වශයෙන් දකිනවා. එයා ඒකේ විපරිණාමය දකිනවා, වෙනස් වීම දකිනවා. එයා ඒකේ නිරෝධය දකිනවා කියලා. මෙන්න මේ තැනැත්තා තමයි සැබෑ ලෙසම පිළිසරණක් රැකවරණයක් ලබාගත්තු කෙනා. සැබෑ ලෙසම ආලෝකයක් දැල්වගත්තු කෙනා. සැබෑ ලෙසම දිවයිනක් උදා කරගත්තු කෙනා. සැබෑ ලෙසම ධර්මය තමන්ගේ ජීවිතයට පිළිසරණ කරගත්තු කෙනා කියලා සඳහන් කළා. මේ අවබෝධය ලබාගෙන පින්නතුනි. මේ අවබෝධයෙන් ටිකෙන් ටික ඉදිරියට යන්න නම් අපි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කරන්න ඕන. ඒකම තමයි අපි ආරක්ෂණීය මාර්ගය කියලා කියන්නේ. මේ මාර්ගේ යන්නේ යන්න පින්නතුනි එයා දන්නවා ඒ තැනත්තාට සතුට තියෙන්නේ බාහිරින් නෙවෙයි අභ්‍යන්තරයෙන් තමන්ගේ සිතින් කියලා. දැන් අපි සතුට හොයාගෙන පිටතට යනවා. දැන් අපි සතුට ලබන්නේ කතා බහ කරලා දාන දේවල් ටික ඔක්කොම අනිත් පැයට කියලා. නැත්තම් අනිත් පැය කරන විහිළුවක් අහලා තමයි දැන් සන්තෝෂ වෙන්නේ යන්නේ. පිනතුනි මේ අවබෝධය ලබන කෙනාගේ ප්‍රබලම වෙනසක් වෙනවා. සම්මා දිට්ඨිය ලැබිලා යහපත් සංකල්පන ඇති වෙන්නේ නැති වෙන්න එතනටම බලා ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි ජීවිතය තියෙනවා. ඒ තමයි සම්මා වාචා. තමන් කතා කරන වචන හුඟක් පරිස්සමෙන් පාවිච්චි කරන්නේ. ඒතන තා චිත්ත පීඩාවක් කරන කිසිදු වචනයක් තමන් පාවිච්චි කරන්නේ නැහැ. ඒතනත් තා එන්න එන්නම වචන කතා කිරීම අඩු වෙන ඔහුගේ. වචන කතා කරන අඩු වෙනා කියන නිහඬ බිඳීමම නෙවෙයි, කතා කරන වචන අර්ථවත් දේවල් කතා කරන්නේ, નિසරු දේවල් කතා කිරීම එන්න එන්නම අඩු වෙනවා. එයාට ජීවිතේ වැඩිපුරම සතුට තියෙන්නේ කතා නොකර ඉන්න ප්‍රමාණයට. දැනට අපට සතුට තියෙන කොහොමද? වැඩිපුර කතා කරපු ප්‍රමාණයනේ. පිරිසක් මේක තුනම අපි හුඟා කතා කරන්නේ. ඒක සමානට අපිට හිතෙනවා අහන්න කවුරුවත් ඉන්නවාදෝ කියලා හිතෙනවා. ඔක්කොම කටිය කතා කරනවා. අහන්න කෙනෙක් නැද්දෝ කියලා හිතන බලන වෙලාවට. පින්නතුනේ මේ තරම් දෙයක් අපේ ජීවිතේ වෙන්නේ අපට ආහාරය තමයි මෙන්න මේ දේවල් දැනට. නමුත් සැබෑ ආහාරය තියෙන පිනතුනි සැබෑ ආලෝකයේ තියෙන අභ්‍යන්තරේ. අභ්‍යන්තරේ මේ ආලෝකය පහන දැල්ව ගත්තට පස්සේ මේ පහන ආලෝකයේ ජීවිතයට ලැබෙනකොට මුළු ජීවිතය තුළම පිනතුනි ප්‍රබල වෙනසක් තමන්ටම දැනෙනවා. තමන්ට සතුට තමන්ට තියෙන්නේ. තමන් කරන දෙයින් බාහිරින් කීර්තිය ප්‍රශංසාවක් ලබන ගතිය එන්න එන්නම අඩු වෙනවා. දැන් අපි ඕනම දෙයක් කළා බාහිරින් කීර්තියක් අපේක්ෂා කරනවා. ඇතැමිට පින්කමක් කළා කීර්තිය අපේක්ෂා කරනවා. පින්නතුනි අපි ගෙදරක ගහක් කොළක් හිටවලා අපි වෙනත් කෙනෙකුගෙන් කීර්තියක් බලාපොරොත්තු වෙනවද? අපි ගෙදර ගහක් කොළක් හිටවලා කවදාවත් මම මේ ගහ ඉඳුවේ කියලා බෝඩ් එකක් ගහනවද? නමුත් ඇතැමිට මොන හරි පරිත්‍යාග කරොත් ලියන සමහර ලංකාවේ එහෙම සමහර අය පොට්ටෝරියක් පූජා කරත් ලියනවා හවල් කෙනාට කියලා පින්පිනස කියලා. පිඟානක් පූජා කරත් ලියනවා. ඇතැමිට පොඩි හඳුරල එහෙම සැතපෙනකොට අර පොට්ටේ මිය ගිය ඥාතින්ගේ නමක් කියවල තමයි සැතපෙන්නේ. ඒ තරම් අපේ තමන්ගේ කීර්තියක් බලාපොරොත්තු වෙන සමහරලාට. පිනතුනි ඒ බලාපොරොත්තු වෙන්නේ අපි හිතන්නේ සතුට ලැබෙන බාහිරින් කියලා. අපි ගෙදර තමන් ගහක් කොළක් හිටියොත් අපි කවදාවත් ඒකේ නම ලියන්නේ නැහැ. ඇයි නොලියන්නේ අපි? අපි දන්න මේක දකින්නකොටම තමන් හිටවුවා කියලා. තමන්ට පිට කෙනෙක් කියලා තමන්ට ප්‍රශංසාවක් කරන්න ඕනේ නැහැ. අන්න ඒ වගේම තමන්ට දැනෙන්න ගන්නවා තමා ජීවිතේ කරපු හොඳ දේවල් පින්කම් මෞපිය උපස්ථාන හැම දෙයක්ම ඒ දේවල් වලින් බාහිර කීර්තියක් තමන්ට අවශ්‍ය නැහැ. තමන්ගේ හිතේ ටික තියෙනවා. තමන් කරපු මේ දේවල් කියන එක තමන්ට අභ්‍යන්තරයේ සතුට තියෙනවා. නිහඬව මේ සතුට භුක්ති විඳිනවා. භුක්ති විඳින ගමන් එයා මේ ලෝකයේ සිදුවන අනිත්‍යතාවය ඔහු නුවණින් දකිනවා. අනිත්‍යතාවය එන්නේම නුවණින් දකින දකින ඔහු ළඟ දැඩි වශයෙන් තියෙන කෙලෙස් ටිකෙන් ටික අඩු වෙලා කෙලෙස් වල නිවීමකටපත් වෙනවා. දැඩි කෙලෙස් අඩු වෙනවා. හැබැයි ටිකෙන් ටික විස්කම්බන ප්‍රහාණ විදියට, සමුච්ඡේද ප්‍රහාණ විදියට මේ කෙලෙස් සම්පූර්ණයෙන් නැති වෙන විදියට තව දුරටත් ඒක නැත්තා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, යෝනිසෝ මනසිකාරය යෙදෙමින් සමථ විදර්ශනා භාවනා කරමින් තව දුරටත් මේ තැනැත්තා ටිකෙන් ටික ජීවිත ඉදිරියට යනවා. යන්න යන්න පින්නතුනි ඒ තැනැත්තාට බාහිර උපාධි ආදිය තියෙන්න පුළුවන්. යාන වාහන, රැකිරක්ෂා, දරුවෝ, ඉහළටම ඉගෙනගත්තු දරුවෝ ආදී ඉන්න පුළුවන්. නමුත් ඒ සියයටම වඩා ඒ තැනැත්තාගේ සතුට තමන්ගේ පිළිසරණ මෙන්න මේ ජීවිත අවබෝධය. මේ අවබෝධය තියෙනකොට බාහිර දේවල් තිබ්බත් එකයි, තමන්ට නැතුණත් එකයි. පින්නතුනි මෙන්න මේ රැකවරණය සලසාගත්තු කෙනා තමයි සැබෑ ලෙසම ජීවිතයට රැකවරණය සලසාගත්තු කෙනා කියලා කියන්නේ. ඒ තැනැත්තා ජීවිතයේ ශෝක, කම්කටොළු, දුක් පීඩාවලදී දුකට පීඩාවට පත්න වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අවබෝධය ලබනටයි බුදුහාමුදුරෝ අපට ධර්ම දේශනා කළේ. ඉතින් ඔබ හුඟක් වාසනාවන්තයි මේ ධර්ම අහන්නට ලැබීම. අහපු ධර්ම නුවණින් මෙනෙහි කළා තව තවත් ජීවිතයට සම්බන්ධ කරගන්නට උත්සාහ කරන්න. ඒ සඳහා තෙරුවන් සරණින් ඔබ හැම දිනාටම නිරෝගී සම්පත්, දීර්ඝාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.